පටිසංකාය යෝනිසෝ ආහාරං ආහාරිතී නවදවාය නවදාය නමණ්ඩනාය භූෂණාය යාවදි විමසකාය ස්ථිතියා යාපනාය විහිංසූ ප්‍රතියා බ්‍රහ්මචර්යානුග්ගායිති පුරාණංච වේදනම් පටිහංගාමි නවංච වේදනන උපාදී සමි යාත්‍රාච භවිස්ත අනුවාදිතාද පාසු විහාරෝ ජාති.